بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ඉන්න أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ أَنْ أَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونْ يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَى أَجَلٍ مُسَمًّى إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ لَوْ كُنْتُمْ تَعْلَمُونَ සැබවින්ම අප නූහව ඔහුගේ සමූහයට යැවෙමු. වේදනාත්මක දඩුවම ඔවුන් වෙත පැමිණීමට පෙර ඒ පිළිබඳව නුඹ නුඹේ සමූහයට අවවාද කරවුයයි පවසා ඔහුව අපි යැවෙමු. මාගේ සමූහයෙනි, නුඹලා අල්ලාහට ඉබාදත් එනම් නැමදුම් කරව. ඔහුට බියබැතිමත් වව්, මට අවනත වව් යැයි පවසා සැබවින්ම මා නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙක් විමියයි ඔහු පැවසුවේය. එසේ නුඹලා කළ විට නුඹලාගේ පාපයන් ඔහු ක්ෂමා කරයි. නියම කරන ලද කාල සීමාවකට නුඹලාව පමා කරයි. සැබවින්ම අල්ලාහ්ගේ කාල සීමාව පැමිණි විට එය පමා කරනු නොලබයි. නුඹලා අල්ලාහ්ගේ ස්වභාවය දන්නේ වුනම් එය පමා නොකරනු ඇතැයි ස්ථීරවම දැනගන්නෙහුය. قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا ثُمَّ إِنِّي أعلنت لهم وأسررت لهم إسرارا فقلت استغفروا ربكم إنه كان غفارا إتما الله වෙත පහත සඳහන් අයුරින් ප්‍රකාශ කළේය. මාගේ පරමාධිපති ආනනි, සැබවින්ම මා මාගේ සමූහය රෑ දහවල්හි ඇරයුම් කළෙමි. මාගේ ඇරයුම ඔවුන් පලා යෑම මිස වෙන කිසිවක් වැඩි කළේ නැත. නුඹ ඔවුන්ට සමාව ලබා දිය යුතුයි යන්නට මා ඔවුන්ව ඇරයුම් කළ සෑම විටම ඔවුහු තමන්ගේ ඇඟිලි ඔවුන්ගේ කන්වල තබාගත්හ. තමන්ගේ වස්ත්‍රයෙන් දෑස් ආවරණය කරගත්හ. මුරණ්ඩු කමින් පසු වූහ. ඉතා දැඩි ලෙස අහංකාරකම් පෑහ. පසුව සැබවින්ම මා ඔවුන්ව හඬ නගා ඇරයුම් කළමි. පසුව සැබවින්ම ඔවුනට මා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෙමි. තවද ඉතා රහසිගතවද පැවසුවෙමි. තවද මා ඔවුන් දෙස බලා පහත සඳහන් අයුරින් ප්‍රකාශ කළෙමි. නුඹලාගේ පරමාධිපතියාණන්ගෙන් නුඹලා සමාවය දෙව්. සැබවින්ම ඔහු අධික ලෙස කමා කරන්නෙකු වන්නේය. يرسل السماء عليكم مدرارا ويمددكم بأموال وبنين ويجعل لكم جنات ويجعل لكم أنهارا ما لكم لا ترجون لله وقارا وقد خلقكم أطوارا إيبيتا نبلا إسي كلويتا ඔහු නුඹලා වෙත අකණ්ඩව වර්ෂාව අධික ලෙස යවන්නේය. සම්පත් මගින්ද දරුවන් මගින්ද නුඹලාට ඔහු උදව් කරන්නේය. නුඹලාට ඉඳි සහ මිදි උයන් ඇති කරන්නේය. නුඹලා වෙනුවෙන් ගංගාද ඇති කරන්නේය. අල්ලාහ්ට ගෞරවය දැක්වීම පිණිස නුඹලා කැමැත්තක් නොදක්වා සිටීමට නුඹලාට කුමක් වූයේද? නුඹලාව ඔහු විවිධ අදියරයන් ලෙස මම ඇත්තේය. أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا وَاللَّهُ أَنْبَتَكُمْ مِنَ الْأَرْضِ نَبَاتًا ثم يعيدكم فيها ويخرجكم إخراجا والله جعل لكم الأرض بساطا لتسلكوا منها سبلا فجاجا ඒකි නෙක මත තට්ටු වශයෙන් වූ අහස් සතක් අල්ලාහ් මව ඇත්තේ කෙසේදයි නුඹලා නුදුට වෙහිද තවද ඒ වායෙහි චන්ද්‍රයා ආලෝකයක් ලෙස ඇතිකලිය හිරුද පහනක් ලෙස ඇතිකලිය. අල්ලාහ් සැබවින්ම නුඹලාව පොළොවේ සිට පැලෑටිමෙන් බිහිකලිය. පසුව ඔහු එහිම නුඹව නැවත යොමු කරයි. සැබවින්ම ඔහු එහි සිට නැවත නුඹලාව පිටකරන්නේය. නුඹලා පොළොවේ ඇති විශාල පළල් පාදයන්හි ගමන් කිරීම පිණිස අල්ලාහ් නුඹලා වෙනුවෙන් පොළොව ඇතිරිල්ලක් බවට පත්කලිය. قال نوح رب إنهم عصوني واتبعوا من لم يزده ماله وولده إلا خسارا ومكروا مكرا كبارا وقالوا لا تذرن آلهتكم ولا تذرن ودا ولا سواعا ولا يغوث ويعوق ونسرا وَقَدْ أَضَلُّوا كَثِيرًا وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا මාගේ පරමාධිපති ආනනි සැබවින්ම ඔව්හු මට අකීකරු වූහ කවරෙකුගේ සම්පත් හා දරුවන් අලාභය මිස වෙන කිසිවක් ඔහුට වැඩි නොකලේද එවැනි අය මෝහු පිළිපැද්දාහ ඔව්හු මහත් වූ කුමන්ත්‍රණ කළහ නුඹලා නුඹලාගේ දෙවිවරු කිසිවිටක අත් නොහරිය. තවද වද්ද සුවාද යගූස් යඋක් හා නසර්ද කිසිවිටක අත් නොහරිය යයි ඔවුහු කීහ. ඔවුහු බොහෝ දෙනා මුලා කළේය. එහෙයින් අපරාධකාරයින්ට මුලාව මිස වෙන කිසිවක් වැඩි නොකරව යනුවෙන් නූහ් නබිතුමා අල්ලාහ්ගෙන් අයද සිටියහ. آتهم أغرقوا فأدخلوا نارا فلم يجدوا لهم من دون الله أنصارا وقال نوح رب لا تذر على الأرض من الكافرين ديارا إنك إن تذرهم يضلوا عبادك ولا يلدوا إلا فاجرا كفارا رب اغفر لي ولوالدي ولمن دخل بيتي مؤمنا وللمؤمنين والمؤمنات ولا تزد الظالمين إلا تبارا ඔවුන්ගේ වැරදි හේතුවෙන් ඔවුන් ජලයේ ගිල්වනු ලැබ පසුව නිරයේ ඇතුල් කරවනු ලැබූහ. මෙම සෑම අවස්ථාවකම ඔවුහු අල්ලා හැර වෙනත් උදව්කරුවන් තමන් වෙනුවෙන් ලබා නොගත්තෝය. නූහ් නබිතුමා මෙසේ පැවසූහ. මාගේ පරමාධිපති ආනනි, මහ පොළවේ ප්‍රතික්ෂේපකයින් කිසිවෙකු ජීවත් වීමට ඉඩ නොතබව. සැබවින්ම නුඹ ඔවුන් ජීවත් වීමට ඉඩ සැලසුවේ නම් ඔවුහු නුඹේ ගැත්තන් මුලා කරති. තවද පාප ක්‍රියාවන්වල නියැලෙන හා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අය හැර වෙනත් කිසිවෙකු ඔවුහු බිහි නොකරති. මාගේ පරමාධිපති ආනනි, මටද මාගේ දෙමාපියන්ටද විශ්වාසවන්ත ලෙස මාගේ නිවසට ඇතුළු වූවන්ටද තවද විශ්වාසවන්ත පිරිමින්ටද විශ්වාසවන්ත ස්ත්‍රීන්ටද සමාව දෙනු මැනව. එහෙයින් ඔබ අපරාධකාරයින්ට විනාශය මිස වෙන කිසිවක් වැඩි නොකරනු මැනව.